තවදුරටත් කොහොමද මේ හේතු ප්‍රත්‍ය යෙදෙන හැටි බලන්න කියලා. එතෙන්දී ස්වාමීන් වහන්සේගෙන් මම හිතන්නේ වසන්ත මහත්මයා හෝ වෙනත් කල්යාණ මිත්‍රෙක් ඇහුවා මේ සෝබන චෛතසික යෙදෙන්නේ කොහොමද මොනවද කියලා. අපි පොඩ්ඩක් ඒ ගැන ටිකක් කතා කරමු කියලා තමයි හිතුවේ. මොකද මේක හඳුනා ගැනීම වටිනවා. මේවා හඳුනාගත්තට පස්සේ අපිට ඒකට තේරෙනවා මේ කොයි කොයි විදිහටද මේවා යෙදෙන්නේ කියලා. ඉතින් මම මුලින්ම පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්නම්. මොනවද මේ සෝබන චෛතසික කියන්නේ කියලා. ඇයි ඒවට සෝබන චෛතසික කියලා කියන්නේ කියලාත් අපි හිතමු. ඇයි ඒවට කුසල කියන්නේ නැතුව සෝබන කියන්නේ කියලා. ඒ තමයි අපි දන්නවා සිතක් ඉපදෙනකොටම සිත ඉපදෙන්නේ නැහැ තනියම. සිත ඉපදෙන්නේ යම්කිසි අරමුණක් අල්ලගෙන. එහෙම නැත්නම් යම්කිසි අරමුණක් හේතුවෙන් කියන්නේ අරමුණක් නිසා තමයි සිතක් උපදින්නේ. කියන්නේ සිතට අරමුණක් තියෙනවා. සෑම සිතකටම අරමුණක් තියෙනවා. එතකොට ඒ අරමුණ කෙරෙහි මේ සිත ඇති වෙනකොට සිත තනියම ඇති වෙන්නේ නැති බව අපි දන්නවා. සිත ඇති වෙන්නේ චෛතසිකත් සමගමයි. ඒක උත්පාද කියන්නේ ඒකයි. ඒක තමයි ඇති වෙන්නේ මේ සිතයි චෛතසිකයේ සිතේ තියෙන චෛතසිකයි ටික. එතකොට දැන් අපි ගත්තාම දැන් මූලික වශයෙන් අපි දන්නවා තියෙනවා අකුසල කියලා කොටසක් තියෙනවා, කුසල කියලා කොටසක් තියෙනවා, ඊළඟට ක්‍රියා කියලා කොටසක් තියෙනවා. අපි ක්‍රියා කියන කොටසක් තියෙනවා. ඒ වගේම අපි කියනවා මේ අව්‍යාකෘත කියන කොටසක් තියෙනවා කියලා. අව්‍යාකෘත කියලා කියන්නේ කුසලොත් නොවන අකුසලොත් නොවන යම් කිසි සිතක් තියෙනවා නම් අපි ඒකට කියනවා අව්‍යාකෘත සිතක් කියලා. එතකොට දැන් උදාහරණයක් ඇස්සේ ගත්තාම දැන් බලන්න ද විපාක සිත් පහළ වෙනවා. විපාක විඥාන හැටියට අපි කතා කරනවා. අකුසල පැත්තෙන් නම් උපේක්ෂාසාරද චක්කු විඥාන, උපේක්ෂාසාර සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, දුක්ඛසාරද කාය විඥාන, එතකොට සම්පටිච්චන සම්තිරණ කියන ඒ සිත් ටික ඒවා අකුසල පැත්තෙන් ඒවා විපාක හැටියට පහළ වෙනවා. පෙර කරන ලද කර්මයක විපාක හැටියට තමයි ඒ සිත් පහළ වෙන්නේ. ඒ වගේම කුසල පැත්තෙන් ගත්තා අපි කියන්නේ ප්‍රසන්න දෙයක් හොඳ අපි සාමාන්‍යයෙන් දින්දා කියන හොඳ දෙයක් දකින්නවා කියලා. කියන්නේ හිතට කරදරයක් නොවන. කියන්නේ අපි කියන එක කුසලයක විපාක, කුසල කර්මයක විපාකයක් නිසා අපිට පහළ වෙනවා නම් යම්කිසි චක්කු විඥානයක්. ඒක උපේක්ෂා සාගතයි. නමුත් කුසල විපාකයක් කියන එක තමයි පහළ වෙන්නේ. ඒ වගේම හොඳ දෙයක් අහනකොට කුසල විපාක සෝත විඥානයක් තමයි එතන පහළ වෙන්නේ. ඒ වගේ බලුවහම ඒ චක්කු සෝත ගාන ජීවහා ඉනාර සුඛ සාගත කාය විඥාන කියනවා විපාක හැටියට පහළ වෙනවා. ඒකෝට මේ විපාක සිතුත් එන්නේ අතරම අව්‍යාකෘත හැටියට. මොකද ඒකේ කර්ම සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම ක්‍රියාසිත කියලා කොටසක් අඳුරගෙන තියෙනවා. එකක් තමයි මූලික වශයෙන්ම රහතන් වහන්සේලාගේ ජවන් සිත් අපි දන්නවා ක්‍රියාසිත හැටියට සලකන්නේ ධර්මයේදී. ඊළඟට තමයි අපිට වෙනම තියෙනවා අහේතුක. කියන්නේ හේතු නැති සිද්ධාහටක් ගැන කතා කරනවා. ඒ 18 තමයි ඔය අකුසල විපාක සිත් ටිකයි කුසල විපාක සිත් ටිකයි ක්‍රියා හැටියට තියෙන්නේ උපේක්ෂා සහගත පංචද්වාරා වාචනේ. ඒ කියන්නේ අරමුණ පැත්තට හැරෙන ගතිය තියෙන එක මානසිකාරය කියන එක. ඊට පස්සේ අපි ඊළඟ වශයෙන් ගත්තාම මනෝද්වාරා වර්ජන සිත. ඒ කියන්නේ මනස ඉදිරියට මේ මනස පැත්තෙන් සිත් පහළ කෙරවීමට හරවන ගතිය තියෙන මේ මනෝද්වාරා වර්ජන සිතින්. ඊට පස්සේ අපි දන්නවා රහතන් වහන්සේ නැත්නම් බුදුරජාණන් වහන්සේ එහෙමත් නැත්නම් පසේ බුදුරජාණන් වහන්සේ නමක් සිනාසෙන අවස්ථාවක් තියෙනවා මේ යන්තමින් දත් පෙන්නලා වගේ. ඒකට අපි කියනවා හසිත උත්පාද සිත කියලා සෝමනස් සාගත. ඉතින් ඒ තුන ගත්තත් ඒවත් ක්‍රියාසිත කියන්නේ තමයි. කියන්නේ ඒවත් අව්‍යාකෘතයි. ඒ වගේම කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට මේ අහේතුක සිත් සියල්ලම අව්‍යාකෘතයි. ඒකින් කර්ම සිද්ධ වෙන්නේ නැති නිසා. ඒ වගේම කුසල විපාක අකුසල විපාක කියනවත් අව්‍යාකෘතයි. මොකද විපාක වලින් කර්මයක් සිද්ධ වෙන්නේ නැති නිසා. ඒ නිසා දැන් රූපාවචර අරූපාවචර සිත් ගත්තත් එතන විපාක සිත් එක ගත්තාම ඒක නෑ කුසල අකුසල කර්ම සිද්ධ වෙන්නේ නෑ. ඒවා අව්‍යාකෘත කියලා කියනවා. දැන් අපි අද ඉගෙන ගන්න එහෙමත් මතක් කරගන්න යන්නේ මේ සෝබන චෛතසික කියන්නේ මොනවද කියලා. මේ සෝබන කියලා කියන්නේ මේ චෛතසික කුසල සිත් වලත් තියෙනවා. ඒ වගේම අව්‍යාකෘත සිත්තරක් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපි දන්නවා කුසල විපාක සිත්තුත් තියෙනවානේ. සහේතු. දැන් අපි ගත්තොත් එහෙම කුසල සිත් මොනවද කියලා ගත්තොත් අපි දන්නවා පළවෙනි එක තියෙනවා සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත්. ඊළඟට තියෙනවා සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිත. ඊළඟට තියෙනවා සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත්. සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත. කියලා ඔය විදිහට හතරක් තියෙනවා. ඊට පස්සේ උපේක්ෂාව අනුවත් මේ වේදන සිතේ තියෙන වේදනාව අනුවත් වේදනා උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිත. ඊළඟට තියෙනවා උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත කියලා. එතකොට ඒ අට ගත්තාම ඒ නමින්ම විපාක අටක් කොයි විදිහටම තියෙනවා. ඒ කියන්නේ ඒවා ඒ කරන ලද කුසල කර්මයන් යම් කිසි කුසල කර්මයක විපාක වශයෙන් ලැබෙන විපාක සිත්. හැබැයි ඒවා සහේතුකයි. ඒවා හේතු තියෙනවා. හේතු තියෙනවා කියන්නේ එතන දැන් අපි හිතුවොත් එහෙම අපි හිතුවොත් දැන් පළමුවෙනි විපාක සිත ගත්තාම සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත හැටියට ගත්තාම එතන තියෙනවා සෝමනස්ස සාගත කියන්නේ වේදනාව. ඊළඟට ඊට පස්සේ තියෙනවානේ අපි කියනවානේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කියව මෙතන ප්‍රඥාව වේදෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ ඇත්තටම අමෝහ කියන චෛතසික. එතකොට අපි දන්නවා ඒ සිතේ ලෝභයක් නැහැ, ද්වේෂයක් නැහැ. එහෙමනම් අලෝභ අදෝස කියන දෙකක් තියෙනවා. එතකොට මේ විපාක සිත්වලත් ඒ ආකාරයෙන්ම මේ සෝබන චෛතසික කියනවා. ඒක නිසා අපි මේවට කියනවා ඒක කුසල නෙවෙයි හැබැයි කුසල විපාක කියන්නේ විපාක සිතක්. නමුත් ඒකේ සෝබන මේ චෛතසිකය දෙන නිසා සෝබන කියලා කියනවා. සෝබන කියන්නේ හේතුව තමයි ඒක කුසල සිතක්ම නෙවෙයි. ජවන කුසල ජවන සිතක්ම නෙවෙයි. විපාක සිතකත් ඒ විදිහටම ඒ චෛතසිකය දෙන නිසා අපි ඒවට කියනවා සෝබන චෛතසිකය. එතකොට අපිට තියෙනවා අකුසල චෛතසික තියෙනවා, සෝබන චෛතසික තියෙනවා. සෝබන චෛතසික කීයක් තියෙනවද? සෝබන චෛතසික තියෙනවා 25ක් ඔක්කොම. එතකොට ඒ 25ෙම චෛතසික 19ක් අනිවාර්යෙන් හැම සෝබන සිතකම යෙදෙනවා. ඒක විශේෂ කරුණක්. මොකද ඒවට අපි කියනවා සෝබන සාධාරණ කියලා. ඒ කියන්නේ කුසලයක් හෝ නැත්නම් කුසලයක විපාකයක් වශයෙන් පහළ වෙන සිත් අපි ගත්තාම අපි කියනවා ඒවා සෝබන සිත්. ඒ සෝබන සිත්වල අනිවාර්යෙන්ම යෙදෙන චෛතසික 19ක් තියෙනවා. ඒවට අපි කියනවා සෝබන සාධාරණ චෛතසික කියලා. මොනවද ඒ? පළවෙනි තමයි සද්ධ. දෙක සද්ධ සත්. තුන හිරි. ඔත්තක් මහතර. දෝ සද්ධා සති හිරි ඔතක් අලෝප අදෝස. දැන් කියක් කියවද 6යි. ඊළඟට තියෙනවා සත්‍ර මජ්ජත්තදා කියලා චෛතසිකය. දැන් අපි දන්නවා දැන් ඒ හත පොඩ්ඩක් අපි වෙනම සාකච්ඡා කරමු. මොකද ඉතුරු ටික ටිකක් එක විදිහට යන එකම විදිහකට යන හින්දා සද්ධාව කියලා කියන්නේ දැන් හුඟක් තැන්වල සඳහන් කරන්නේ බුද්ධ ආදී අරතන ගැන ඇති පැහැදීම කියන. සැක නැති බව ඒක මේ පැහැදීම. එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ ඥානය පිළිබඳ ඇති විශ්වාසය. එතකොට හැබැයි උතන අපිට එහෙම ගන්න පුළුවන්. ඒකත් හරි. ඒ වගේම තමයි දැන් කරන දෙයක් පිළිබඳව තියෙනවා නම් යම් කිසි විශ්වාසයක්, ඒක කුසල් පැත්තට බර එකක් නයි කියන්නේ හොඳ පැත්තකට බර එකක්. අකුසල් නොවන දෙයකට බර එකක් නම් එතනත් ඒ පැහැදීමකට කියන්නේ ශ්‍රද්ධාව. එතකොට සති. සති කියලා කියන්නේ සීය. සති කියන එකේ කාර්යභාරය තමයි අකුසලයෙන් සිත අයින් කරන එක. අකුසල පැත්තට යොමු වෙන්නේ නැතුව කුසල් පැත්තට සිත යොමු වෙනවා නම් ඒ සිදු වෙන්නේ සතියේ. ඒ හැම තැනකම ඡන මාත්‍ර සතියක් කර කියලා. දැන් අපිට හිතෙනවා සමාජයට මට සීහෙ තිබුණේ නැහැ, මම බුදුන් වැඳ මට සීහෙ තිබුණේ නැහැ. නෑ. ඒ ඡන මාත්‍ර සතියක් තියෙනවා. ඒ අතරතුරේ සතිය කැඩෙන්න පුළුවන්. නමුත් ඒ කුසල් සිත පහළ වෙනකොට ඒ සතිය කියන එක තියෙනවා. ඒ සතියෙන් කරන්නේ අකුසල පැත්තට යන්න තියෙන සිත අකුසලෙන් වලක්වලා කුසල පැත්තට යොමු කිරීම තමයි මේ සතියෙන් කරන්නේ. ඊළඟට හිරි. ඉරි කියලා කියන්නේ පවට තියෙන ලැජ්ජාව. අකුසලයේ ඇති ලැජ්ජාවට අපි කියනවා හිරි. අන්න ඒ ගතියත් ඔය සෝබන සිත්තර තියෙනවා. ඊළඟට ඔත්තප්ප කියලා කියන්නේ ඔත්තප්පේ කියලා කියන්නේ පව අකුසලයේ ඇති බිය. අකුසලයේ බයයි. අර කලින් කිව්ව හිරි කියලා අකුසලයේ ලැජ්ජයි. මේ හිරි ඔත්තප් දෙකට කියනවා දේව ධර්ම කියලා. ඇත්තටම කෙනෙකුට පව කෙරෙන්න මූලික හේතුවක් තමයි ලැජ්ජ බය නැතිකම කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ලැජ්ජ බය නැතිකම කියන්නේ මේ හිරි ඔත්තප් කියන දෙක නැතිකම. එතකොට මේ සෑම සෝබන සිතකම මේ ලැජ්ජාවත් බයත්. මොකටද ලැජ්ජාව බයද? කවුරු දැක්කොත් කියලා තියෙන ලැජ්ජාවට, කවුරු දැක්කොත් කියලා තියෙන බයට නෙවෙයි. නීතියට අහු වෙයි කියලා තියෙන බයට නෙවෙයි. අකුසලයට ඇති බයට. අකුසලයට ඇති ලැජ්ජාවට කියනවා හිරි කියලා. අකුසලයට ඇති බයට කියනවා ඔතක් කියලා. ඒකෝට ඒ දෙකක් තියෙනවා. ඒකෝට සද්දා සති හිරි ඔතක්. ඊළඟට අලෝභ. අලෝභ කියලා කියන්නේ අරමුණේ ඇලෙන්නේ නැති ගැති. අරමුණේ නොඇලෙන ගැතියට අපි කියනවා අලෝභ. ඒ කියන්නේ අපි දැන් නියම විදිහට කුසලයක් කරනවා නම් ඒ වගේම අපි හිතමු සාමාන්‍යයෙන් අපි කුසලයක් කරන අවස්ථාවක් ගත්තාම නියමාකාරයෙන් කුසලයක් කරනවා නම් ඒ කරන දේටවත් ඇලෙන්නේ නැහැ. ඒක අලෝභී සිතකින් තමයි කරන්නේ. ඊළඟ අදෝස. නියම වශයෙන් කුසලයක් කරනකොට ඒකෙත් ඒ අරමුණේ ගැටීමකුත් නැහැ. ඒ අරමුණේ ගැටීමකින් තොරව සිදු කරන හින්දා එතන අදෝස කියන චෛතසිකය යෙදෙනවා. එතකොට ඒ හත තමයි සද්දා සති හිරි ඔත අලෝභ අදෝස කියන හත. හය තමයි නහය. ඊළඟ හත්වෙනි එක මේක වැදගත් එකක් මතක තියාගන්න මොකද මේක නිතරම කතා නොවෙන හින්දා ඊළඟ එක තමයි මේ තත්‍ර මජ්ජත්තතා කියන එක. තත්‍ර මජ්ජත්තතා කියන්නේ ඒ අරමුණේ සමවර්තාවයක් ගෙන දෙනවා. මේ සියලු චෛතසිකවල එක පැත්තකට යන්නේ නැති වෙන්නේ මේ චෛතසිකවල සමබරතාවයක් ඇති කරන එක තමයි මේ සතර මාජ්‍යත්තතා චෛතසිකයෙන් කරන්නේ. ඒකට ඇත්තටම අපි වෙන ඇතැම් තැන්වල උපේක්ෂාව කියලා කියනවා. අර සතර මාජ්‍යත්තතාය වැඩි වුණාම ඒ අරමුණ පිළිබඳව උපේක්ෂාවක් වගේ. ඒ කියන්නේ ඇත්තටම ඒක සමග යෙදෙන අනිත් චෛතසිකවල සමබර ගතියක් ඇතිකරනද ඒ වගේම මේ සමබර ගතියක් ඇතිකරන්න එකිනෙක පරයා යන ගතියක් ඇති නොවන විදිහට තියාගන්න හේතු වෙන්නේ මේ සත්‍රමජ්ජතා චෛත්‍ය. ඊළඟට තියෙනවා එක විදිහටම යෙදෙන චෛතසික 12. ඒකේ දෙක දෙක අපි ගත්තොත් පළවෙනි යුගලේ තමයි කාය පස්සද්දි චිත්ත පස්සද්දි. දැන් මෙතන කාය කියනකොට අපි සාමාන්‍යයෙන් කාය කියලා කියන්නේ නම් මේ අපේ ඇඟට. හැබැයි මෙතන කාය කියන වචනයෙන් හඳුන්වන්නේ චෛතසික. එතකොට පස්සද්ධි කියලා කියන්නේ සංසිද්ධි. එතකොට ඒ චෛතසික වල යම් සංසිද්ධියක් තියෙනවා නම් ඒ තමයි කාය පස්සද්ධි කියන්නේ. දැන් අපි කුසලයක් කරනකොට නැත්නම් අපි කුසලයක් කරනකොට මේ සිතේ යම් සංසිද්ධියක් තියෙනවා. ඒ සිතේ නෙමෙයි ඇත්තම ඒ චෛතසික වල සංසිද්ධියක් තියෙනවා. සංසුන් භාවයක් තියෙනවා. එතකොට ඒක තමයි කාය පස්සද්ධි කියලා කියන්නේ. ඊට පස්සේ ඒක තමයි චිත්ත පස්සද්ධි. චිත්ත පස්සද්ධි කියන්නේ අර චෛතසිකවල තියෙන අපි කියන්නේ මේ අර නිමිච්ච ගතිය සිතෙත් තියෙන. සිතත් සංසුන්. චෛතසිකත් සංසුන්, සිතත් සංසුන්. ඒ සිතේ සංසුන් ගතිය චෛතසිකය. ඒකට අපි කියනවා චිත්ත පස්සද්ධි කියලා. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. ඊළඟ යුගලේ තමයි කාය ලහුතා චිත්ත ලහුතා. එතකොට මේ කාය ලහුතා කියන්නේ කයේ නිකන් නිබර බවක්. බර නැති ගතියක්, සැහැල්ලු ගතියක් ඇති වෙනවා. ඒක තමයි මේ කය කියන්නේ එතන චෛතසිකවල. චෛතසිකවල සැහැල්ලු බවක් ඇති වෙනවා. අන්න ඒකත් අපි කියනවා ඒ ගතියට කියනවා කාය ලහුතා කියලා. චිත්ත ලහුතා කියලා කියන්නේ චිත්තයේ ඇති වෙන සැහැල්ලු ගතියක. දැන් අපි භාවනාවක් කරනවා නම්, බණක් අහනවා නම් මේ වගේ දෙයක් කරනකොට හිතේ ඇති වෙනවා සැහැල්ලු ගතියක්. මොකද අපි දන්නවා අපේ හිත බර වෙන්නේ, රළු වෙන්නේ අකුසල් පැත්තට යනකොට. කුසල් පැත්තට යනකොට මේකේ තියෙන සැහැල්ලු ගතියක්. ඒකට කාය ලහුතා කියලා කිව්වේ චෛතසිකවල සැහැල්ලු ගතිය, චිත්ත ලහුතා කියලා කිව්වේ සිතේ සැහැල්ලු ගතිය. ඊළඟ යුගලේ තමයි කාය මුදුතා, චිත්ත මුදුතා. මුදුතා කියලා කියන්නේ මෘදුතාවය, මෘදු ගතිය, soft ගතිය. එතකොට මේ චෛතසික වල තියෙනවා මෘදු ගතියක්. ඒ වගේම සිතේ තියෙනවා මෘදු ගතියක්. තද ගතියක් නෙවෙයි මෘදු ගතියක්. එතකොට ඒ ටික තමයි මේ චෛතසික වල තියෙන මෘදු භාවය, සිතේ තියෙන මෘදු භාවය දෙක තමයි කාය මුදුතා, චිත්ත මුදුතා කියලා කියන්නේ. මතක තියාගන්නක මුදුතා, මුදිතා නෙවෙයි මුදුතා. මෘදු ගතිය. ඊළඟට දෙකක් තියෙනවා. ඒ තමයි කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා. කාය කම්මඤ්ඤතා කියලා කියන්නේ චෛතසික වල තියෙන කර්මන්නේ ගැති. දැන් අපි හිතනවානේ ඒකේ විරුද්ධ වචනේ තමයි නිකන් අර අලස ගතිය වගේ. يعني තීන මිද්ද ගතිය වගේ. දැන් මෙතන එහෙම නෙමෙයි. මේක හොඳට මේ කර්මයේ මේ ඒ චෛතසික හරි කර්මන්නේ ගැතියක් තියෙනවා. ඒක ඒ ගැතිය තමයි කාය කම්මඤ්ඤතා කියන්නේ. චිත්ත කම්මඤ්ඤතා කියන්නේ මේ සිතේ තියෙනවා කර්මඤ්ඤතිය. ඒකට කියනවා චිත්ත කම්මඤ්ඤතා කියලා. ඊළඟට කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා. පාගුඤ්ඤතා කියලා කියන්නේ ප්‍රගුණ ගතියක්. ඒ කියන්නේ හොරු ගතියක්. දැන් කුසලයේ යෙදීමේ හොරු ගතිය. ඒ චෛතසිකවල තියෙන හොරු ගතියද කියනවා කාය පාගුඤ්ඤතා කියලා. ඒ සිතේ තියෙන හොරු ගතියද කියනවා චිත්ත පාගුඤ්ඤතා. ඒක තමයි ඒ දෙකෙන් අදහස් කරන්නේ. ඊළඟ තමයි කාය උච්චකතා, චිත්ත උච්චකතා. සිතේති මේ චෛත්‍යිකවල තියෙන ඍජු ගතිය. ඒ වගේම සිතෙත් තියෙනවා ඍජු ගතියක්, වංක නැති ඒ විදිහට කෙලින්ම අරමුණට යන ගතියක් වගේ තියෙනවා සිතත් ඒ වගේ. එතකොට කාය උච්චකතා, චිත්ත උච්චකතා ඍජු ගතියක් තියෙනවා. එතකොට ඔන්න ඔතනට එනකොට අපි චෛතසික 19ක් ගැන කතා කරා. සද්දා, සති, හිරි, ඔතප්, අලෝභ, අදෝස, සතර මජ්ජස්සතා කියන හතයි. ඊළඟට යුගල වශයෙන් අපි ගත්තා කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය උච්චකතා, චිත්ත උච්චකතා කියන. ඒකට ඔන්න ඔය 19 හැම සෝබන සිතකම යෙදෙනවා. අපි කුසල සිතක් ගත්තත් ඒ කුසල සිතෙත් තියෙනවා. ඒ වගේම කුසලයේ විපාක වශයෙන් සෝබන සිතක් ඇති වෙනකොට ඒකෙත් යෙදෙනවා ඔය 19. ඉතින් ඒක හරි වැදගත්. අර අපි කියන්නේ අකුසල සිත ගන්නකොට අකුසල සාධාරණ හතරක් තියෙනවා කියලා. මොනවද ඒ? මෝහ, අහිරික, අනුත්ථප්ප, උද්ධච්ච කියන හතරනේ. එතකොට අන්නේ හතර වගේ මෙතන 19ක් අනිවාර්යයෙන්ම චෛතසික 19ක් යෙදෙනවා ඒ සිත්වල. හොඳ සුපිරිසිදු සිත්වල යෙදෙනවා චෛතසික 19ක්. ඒ කියන්නේ ඇත්තම මේ හරි ප්‍රබලයි මේ කුසල් සිතක් ඇති වෙනවා කියන කාරණා ප්‍රබලයි. ඊළඟට තියෙනවා දැන් තව චෛතසික තුනක් තියෙනවා. අපි ඒවට කියනවා විරති චෛතසික. විරති කියලා කියන්නේ විරමණේ වෙනවා. එහෙම නැත්නම් අපි වේරමණේ කියන්නේ අපි පානාතිපාසා වේරමණේ. ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා කියන අර්ථය. එතකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා චෛතසික තුනක් තියෙනවා. අපි මේවට කියනවා විරති චෛතසික කියලා. ඒකට හේතුව දැන් සම්මා වාචා කියන චෛතසික යෙදෙන්නේ හිතන්න දැන් අපිට කවුරු හරි මොනවා හරි අපි හිතරි දෙන්න මොකක් හරි කිව්වා කියලා හිතන්නකෝ. එතකොට දැන් අපිට අපේ සිහිය නැති වුණා නම් අපි මොකද කරන්නේ? අපි ඒකට ප්‍රතිවිරුද්ධව තව මොකක් හරි කියනවා. අපේ වචනය අපි අසංවර කරගන්නවා. නමුත් දැන් කෙනෙකුට හිතෙනවා මේක අසංවර කරන්න දැන් හොඳම අවස්ථාවක්. දැන් සාමාන්‍ය මිනිස්සෙකුට මේ බණක් දහමක් අහලා නැති සාමාන්‍ය මිනිස්සෙකුට නම් බණින්ද සිතක් ඇති වෙන වෙලාවේ මේ දහම අහලා යම්කිසි පාලනයකින් ඉන්න මිනිස්සෙකුට වචනේ සංවර කරගෙන ඉන්න මානසිකුරු හිතනවා මේක මම හරි මේක බනින්න වටින තැනක් තමයි නමුත් මම බනින්නේ නැහැ කියලා. බනින්නේ නැහැ කියලා හිතන එක එතන විරති සම්මා වාචාව. බැනීමෙන් වැළකිලා ඉන්න. ඒකට ඒක සම්මා වාචාව. බොරුවක් කියන්නේ හුත්තටම අවස්ථාව තියෙනවා. අහුවෙන්නේ නැති බවක් දන්නා බොරුවක් කියවන. ඒත් කියන්නේ මොකද? තමන්ගේ සීලය ගැන මෙනෙහි කරලා හරි නැත්නම් තමන්ගේ තත්ත්වය ගැන මෙනෙහි කරලා හරි ඒක නොකියයි. ඒක සම්මා වාචාව. එතකොට කේලමක් කියන්න හොඳටම මේ කටටම එනවා නමුත් කියන්නේ. එකකින් වැළකෙනවා. එතකොට ඒකත් විරති සම්මා වාචාවක්. ඊළඟට සම්පප්පලාපයක් කියන්න හොඳටම මේ එනවා ගලාගෙන එනවා සම්පප්පලාපයක් හිත ඇතුලේ. අර විචාර කමක් කරේ. නමුත් ඒක එළියට දාන්නේ නැහැ. සුදුසු නැති එතකොට අන්න ඒ වගේ අවස්ථාවලදී තමයි මේ සම්මා වාචා කියන චෛතසිකය යෙදෙන්නේ. එහෙම නැතුව කෙනෙක් හිතන්න හොඳ කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරන වෙලාවක් තියෙනවායි කියලා දරුවෙකුට හරි යාළුවෙකුට හරි කාට හරි එහෙම කතා කරන වෙලාවකට මේ සම්මා වාචා කියන එක යෙදෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේක විරති චෛතසික නිසා. ඒ කියන්නේ අවස්ථාව ආවත් ඒ කරන්නේ නැහැ කියන හැඟීමෙන් හැඟීම ඇති වෙනකොට තමයි මේ සම්මා වාචා කියන චෛතසික. ඒකෝ සම්මා කම්මන්ත දැන් සතෙක් මරන්න උදටම පුළුවන්. ඇගේ වහන මදුරුව සාමාන්‍යයෙන් කිසිම කෙනෙක් මොකුත් කියන්නේ මේ මරලා දාන්න පුළුවන්. නමුත් එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්නේ තමන්ගේ සීලය මතක් කරගෙන හරි ඒක වැරදි වැඩක් කියලා දැනගෙන හරි ඒක නොකර ඉන්න. හොඳටම අතත් ඉස්සෙනවා මරන්න. නමුත් මරන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවක තමයි මේ විරති සම්මා කම්මන්ත කියන එක යෙදෙන්නේ. ඒ වගේම හොරකමක් කරන්න. හොරකමක් කරන්න පුළුවන් කාටවත් අහුවෙන්නේ නැති වෙන. නමුත් කරන්නේ නැහැ. හොඳටම කරන්න හිතෙනවා. නමුත් කරන්නේ නැහැ. ඒක පොඩ්ඩක් යෙදෙන්නේ විරති සම්මා කම්මන්ත කියන චෛතසිකය. ඒ වගේම කාම මිත්‍යාචාරය පැත්තෙන් ගත්තත් හොඳටම හිත ප්‍රස්තාව තියෙනවා. නමුත් කරන්නේ නැහැ. තමන්ගේ සීලය මතක් කරලා හරි තමන්ගේ தත්ත්වේ මතක් කරලා හරි මොනවා පිටින් හරි එකකින් වැළකිලා ඉන්න අවස්ථාව ලබා ගන්න. කොට ඒකට කියනවා සම්මා කම්මස්ස කියලා. සම්මා ආජීව කියලා කියන්නේ විරති චෛතසිකයක්. ඒ කියන්නේ හොඳටම පුළුවන් වංචාවක් බොරුවක් කරලා තමන්ගේ ජීවිතේ ගෙනියන්න. ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාරයක් හරි නැත්නම් එදිනදා ජීවිතයේ තමන්ට වාසියක් ලැබෙන විදිහට ගෙනියන්න. නමුත් එහෙම කරන්නේ නැහැ. හොඳටම කවුරුත් මොකද කියන්නේ. බට් යම් කිසි දෙයකට දැන් වෙළඳාම් කරන කෙනෙක් නම් හොඳටම පුළුවන් හිඟයක් තියෙන කාලෙකට වැඩි ගන්නට විකුණන්න. නමුත් කරන්නේ නැහැ. එක කරන්නේ එකින් වෙන හානිය දැකලා එහෙම නොකර ඉන්නවා. එතකොට කියනවා එකට විරති සම්මා ආජීවය කියලා. එතකොට මෙන්න මේ විරති චෛතසික යෙදෙන්නේ එහෙම නොකරන අවස්ථාවල. නමුත් ඔක අපි පසුව කතා කරමු කොහොමද මේ මාර්ග සිත්වල යෙදෙන්නේ කොහොමද කියන එකත් අපි පසුව කතා කරමු. එතකොට දැන් අපි කතා කරා චෛතසික 22ක් ගැන. එතකොට තව තියෙනවා චෛතසික 3ක් කතා කරන්න. මොකද ඔක්කොම සෝබන චෛතසික තියෙනවා 25. ඊළඟ දෙක තමයි කරුණා මුදිතා කියන චෛතසික දෙක. එකක් තමයි කරුණා අනිත් එක මුදිතා. එතකොට මේ ඒක දැන් කෙනෙක් කෙරෙහි අනුකම්පාවෙන් බලන වෙලාවක තමයි මේ කරුණා කියන චෛතසිකය වැඩ කරන්නේ. ඒ වගේම මුදිතා කියන එක වැඩ කරන්නේ කාගේ හරි දියුණුවක් දැකලා එහෙම නැත්නම් භවභෝගයක් දැකලා සතුටු වෙන වෙලාවක තමයි මේ මුදිතා කියන චෛත්‍යකේ වැඩ කරන්නේ. කවුරු හරි විභාගයක් සමත් වෙච්ච වෙලාවක ඒ වගේම කාට හරි හොඳ දෙයක් ලැබුණාම කවුරු හරි අලුතෙන් ගයක් හදනවනේ ඒක දැක්කාම ඒ වගේ තැනකදී තමයි මේ මුදිතා කියන චෛත්‍යකේ යෙදෙන්නේ. ඒක නිසා මේ කරුණා මුදිතා කියන දෙකත් එකට යෙදෙන්නේ නැහැ. ඒ දෙක වෙන වෙනමයි යෙදෙන්නේ වෙන වෙනම සිත්වල. ඒ විදිහටයි මේ කරුණාමුදිතා දෙක යෙදෙන්නේ. ඊළඟ එක තමයි අවසාන එක තමයි පඤ්ඤා. ඇත්තටම මේ පඤ්ඤා කියලා කියන්නේ මේ අමෝහ කියන දෙයට තමයි මේ පඤ්ඤා චෛතසිකයේ නැත්නම් ප්‍රඥා චෛතසිකයේ හැටියට අපි හඳුන්වන්නේ. එතකොට ඒක ඇත්තටම යෙදෙන්නේ එයාට නුවණක් තියෙනවා. ඒ සිත්තේ සිතට නුවණ යෙදුනහම ඒ කියන්නේ කර්මඵල ගැන යම්කිසි දැනීමක්. එහෙමත් නැත්නම් ඒ කරන්නේ යන දේ දැන් භාවනා වගේ දේවල් කරනකොට ඒකේ තියෙන ප්‍රතිඵල ගැන දැනීමක් නුවණක් තියෙනකොට ප්‍රඥා කියන චෛතසිකය යෙදෙනවා. එතකොට දැන් මේ චෛතසික 25ම ගත්තොත් මෙතන තියෙනවා හේතු. මේ චෛතසික 25ේ තියෙන හේතු තමයි අලෝභ අදෝස ප්‍රඥා කියන චෛතසිකය. දැන් අපි ප්‍රඥා කියලා කියන්නේ ඇත්තටම අමෝහ චෛතසිකය. අපි දැන් කියවන හේතු කියලා කියන්නේ ලෝභ දෝස මෝහ අලෝභ දෝස අමෝහ කියලා. ඉතින් මේ ප්‍රඥා කියන චෛතසිකය තමයි අමෝහ හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඒකෝර මේ චෛතසික 25න් අලෝභ අදෝස ප්‍රඥා කියන ටික තමයි හේතු හැටියට යෙදෙන්නේ. ඉතින් අපි එක එක සිත් අරන් බැලුවොත් එදා ස්වාමීන් වහන්සේ කතා කරා වගේ අපි බැලුවොත් එහෙම දැන් පළවෙනි සිත ගත්තොත් මම ඊට කලින් පොඩ්ඩක් යමු වෙලා බලන්නම් මේ කියපු ටිකේ මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවද තවදුරටත් පැහැදිලි කරගන්න කියන එක පොඩ්ඩක් මම යොමු වෙන්න කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න අපිට පුළුවන් නම් පිළිතුරු දෙන්න පුළුවන් නැත්නම් ස්වාමීන් වහන්සේට යොමු කරන්න පුළුවන් සර්වන් සර්ණයි සර්වන් සර්ණන් ජාන්තිමල්ලි අර ඡත්‍ර මජ්ජස්ථා කියපු එක එකේ කරුණු මම හිතාගෙන හිටියේ අදිමොක්ක කියන එකට. ඒකට අදිමොක්ක කියන එක මොකද්ද? අදිමොක්ක කියලා කියන්නේ ඇත්තටම ඒ අරමුණේ බැහැ ගන්නවා කියන එකනේ. ආ එතකොට මේක ඡත්‍ර මජ්ජස්ථා කියන්නේ නිකන් විනිශ්චයක් කරනවා වගේ ගතියක් නේද? ශාස්ත්‍ර මජ්ජස්ථතාවයෙන් ඇත්තටම කරන්නේ අනිච්චයිතසික හසුරුවීමක් කරන්නේ. ඉගෙන අනිච්චයිතසික වලට යම් කිසි මේ මජ්ජස්ථතාව කියලා කියන්නේ මධ්‍යස්ථභාවය කියන්නේ. ශාස්ත්‍ර කියන්නේ ඒ කියන එකනේ. එහි මධ්‍යස්ථභාවය කියන්නේ මේ චෛතසික වල මධ්‍යස්ථභාවයක් ඇති කරන එක තමයි ඒකෙන් කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම හරියට මේ අර මැද ඉඳන් හැම එකක්ම තමන්ගේ පැත්තට ඇදලා තියා ගන්නවා වගේ කෙනෙක් පරයා යන්නේ නැතුව කෙනෙක් අවිභවා යන්නේ නැතුව ඒ චෛතසික එක මට්ටමකට ඒ අරමුණට යොමු කරන එක තමයි සත්‍රමාජ්‍යස්ථානයේ කරන්නේ. මේක ඇතැම් තැන්වල උපේක්ෂාව හැටියට සඳහන් වෙනවා. ඒක අපි පසුව ස්වාමීන් වහන්සේගෙන් උත්තරනම් අපි අහලා ඒක දැනගමු තවදුරට. මේ අවස්ථාවේදී අපි දැන මතක තියා ගන්න තියෙන්නේ චෛතසිකවල මධ්‍යස්ථ බව ඇති කරලා දෙන චෛතසික ගතිය තමයි මේ සත්‍ර මාජ්‍ය සුත්තා චෛතසිකෙන් කරන්නේ කියන සිරවන් සර්. තවත් කාට හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවද කතා කරන්න අත අදහස්ව. සිරවන් සර් මේ දැන් තමයි පස්වද්දි සහ ලහුතා එන්නේ වෙනස මොකක්ද පැහැදිලි කරලා දෙනවා. හොඳයි. ඇත්තටම දැන් මේ දෙක ටිකක් පැටලෙන තැන් දෙකක් හරියට තමයි. දැන් මටත් මේ මතකයට එන්නේ මොකද හුඟක් වෙලාවට පස්සද්දි කියලා කිව්වම සැහැල්ලු ගතිය කියලා මේ හිතට එනවා. ඇත්තටම පස්සද්දි කියලා කියන්නේ සංසුන් ගතිය. සිතේ චෛතසික වල තියෙන සංසුන් ගතිය සිතේ තියෙන සංසුන් ගතිය තමයි පස්සද්දි හැටියට කියන්නේ. කියන්නේ කාය පස්සද්දි කියලා කියන්නේ චෛතසික වල මේ සංසුන් ගතිය චිත්ත පස්සද්ධි කියන සිතේ සංසුන් ගතිය. එතකොට කාය ලහුතා කියලා කියන්නේ චෛතසික වල සැහැල්ලු ගතිය. චිත්ත ලහුතා කියලා කියන්නේ සිතේ සැහැල්ලු ගතිය. එතකොට ඇත්තම ලහුතා කියන එකයි සැහැල්ලු ගතිය වෙන්නේ. පස්සද්ධි කියන එක සංසුන් ගතිය තමයි නිවර්දිම අර්ථය කියන එක තමයි දැන්ට මන් දන්නේ. සිරවත් සර්ම සංසුන් කියලා කියන්නේ ඇත්තටම ඒ අර්ථයෙන් තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ සංසුන් කියලා කියන්නේ එහෙම එහෙ දුවන් නැති ගතිය වගේ. දැන් කෙනෙක් සංසුන් වෙනවා කියන එකකින් අර්ථයක් එන්නේ නැහැ. එයා සැහැල්ලු ඉන්නවා කියන එක. සමහරවිට මේ ඇඟපත උනත් තද කරගෙන සංසුන් වෙන්න පුළුවන්. නමුත් යා සැහැල්ලුවෙන් ඉන්නවා කියලා කියන්නේ සමහර විට ඊට වඩා ගොඩක් වෙනස් ඇත්තටම. සැහැල්ලුවෙන් ඉන්නවා කියලා කියන්නේ ඇඟපත තද නොකරගෙන තමයි සැහැල්ලුවෙන් ඉන්නේ. ඒකට අර විදියටක සංසුන් වෙන්න පුළුවන් ඇඟපත තද කරගෙන ඉන්නොත් ඒ අපි සාමාන්‍යයෙන් ගන්නවා. අන්න ඒ වගේ තමයි මේ චෛතසික ගැනත් මම හිතන්නේ හිතන්න වෙන්නේ කියලා. ඒකනම් විසිරෙන්නේ නැහැ කියන වගේ එකක් වෙනද? ඔව් අන්න ඒකයි. ඔව් එතකොට සංසුන් කියන්නේ විසිරෙන්නේ නැතුව එක විදිහකට තියනවා කියන අර්ථයක් වෙන්න ඕනේ. එහෙනම් සර්. හොඳයි අපි පොඩ්ඩක් බලමු මේ එදා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අපිට මතක් කළා මහග්ගත සිත් පිළිබඳව. ඒකේ පොඩි මතක් කිරීමක් කරන්න මහග්ගත කියලා කියන්නේ අපි දැන් සිත් බෙදනකොට බෙදනවනේ භූමිය වශයෙන්. සිත් බෙදන්නේ කොහමද? කාම භූමිය කියලා. කාම භූමියේ වැඩිපුර පහළ වෙන සිත් තමයි කාමාවචර සිත් කියලා බෙදන්නේ. එතන 54ක් අපි සාකච්ඡා කරනවා. කොහොමද? අකුසල සිත් 12යි, අහේතුක සිත් 18යි, ඒ දෙක එකතු කරාම කීයද? 30යි නේද? ඊට පස්සේ තව 24ක් තියෙනවා කාම සෝබන සිත්. ඒ කියන්නේ කුසල විපාක ක්‍රියා හැටියට 8 බැගින් 24ක් තියෙනවා. ඒ ටික ඔක්කොම එකතු කරනවා 54. ඒකට කාම භූමියේ බහුලව පහළ වෙන සිත් ටික තමයි කාමාවචර සිත් 54 කියලා කියන්නේ. ඊළඟට තියෙනවා රූපාවචර සිත්. රූපාවචර සිත්තර තියෙන විශේෂත්වය තමයි ඒක රූප භූමියේ තමයි බහුලව පහළ වෙන්නේ. හැබැයි කාම භූමිය කියන්නේ කාම භූමියේ පහළ වෙනවා. දැන් අපි හිතුවොත් එහෙම යම් කෙනෙක් මේ කාම ලෝකයේ ඇතුළේ ගත්තාම මේ කාම භූමිය කියලා කියන්නේ අපි ඉස්සෙල්ල විස්තර කරගන්න කාම භූමිය කියන්නේ සතර අපායත්, මනුස්ස ලෝකයක්, දිවි ලෝක 6යි. කියන්නේ මේ භූමිය 11 තමයි කාම භූමිය කියලා කියන්නේ. ඔන්න ඔය කාම භූමියේ කවුරු හරි රූප ධ්‍යාන වඩනවා නම් ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තတိය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියන මේ ධ්‍යාන වඩනවා නම් මේ වෙලාවෙත් ඇති වෙනවා ඔය රූපාවචර සිත්. නමුත් බහුලව පහළ වෙනවා කියන එකේ තේරුම තමයි රූපාවචර බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසංජය ගන්නේ ඔන්න ඔය වගේ විපාක සිත්. විපාක සිත් කියන්නේ රූපාවචර විපාක සිත්කින් තමයි ප්‍රතිසංජය ගන්නේ. එතකොට එහි ඇති වෙන භවංග සිතු රූපාවචර විපාක සිත් අපි දන්නවනේ. දැන් ප්‍රතිසන්දි සිතම තමයි ඒ විදියටම ඒ ක්වොලිටි එකෙන් මේ චෛත්‍යිකත් එක්ක ඒ විදියටම නැවත නැවත නැවත නැවත වෙන ආරමුණක් ගන්නාටික් පහළ වෙනකොට අපි ඒකට කියනවා භවංග සිත් කියලා. එතකොට අපි දන්නවා කෙනෙකුට වැඩිපුරම පහළ වෙන්නේ භවංග සිත්. මේ භවංග සිත් වැඩිපුරම පහළ වෙනවා කියලා කියන්නේ මොකද්ද? දැන් රූපාවචර ලෝකයේදී රූප ලෝකයේදී භවංග සිත් වෙන්නේ මේ රූපාවචර විපාක සිත්. ඒකයි අපි කියන්නේ මේක බහුලව පහළ වෙනවා කියලා. ඒකට රූප ලෝකේ බහුලව පහළ වෙන්නේ රූපාවචර සිත්. ඒක නිසා අපි කියනවා මේක රූප ලෝකේ බහුලව පහළ වෙන රූපාවචර සිත් කියලා. එතකොට මෙන්න ඊට පස්සේ තියෙනවා අරූපාවචර සිත් කියලා. ඒක පහළ වෙන්නේ අරූප භූමියේ. රූප භූමියේ තමයි අර කිව්ව රූපාවචර සිත් පහළ වෙන්නේ. අරූප භූමියේ තමයි බහුලව අරූපාවචර සිත් පහළ වෙන්නේ. එතකොට ඉතුරු වෙන්නේ ලෝකෝත්තර සිත්. ඒක භූමියකට අයිති නැහැ. ඒ කියන්නේ කාම ලෝකයේ සෝවන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල ආදී මේ මග්ග හතරයි, ඵල හතරයි ලබා ගන්න පුළුවන්. ඒ වගේම රූප භූමියෙත් පුළුවන්. අරූප භූමියේදී සෝතාපන්න මාර්ග සිත් හැරෙන්න ඉතුරු හතම ලබා ගන්න පුළුවන් අරූපාවචර තලෙ. එතකොට ඒ අනුවයි ওই විදිහට සිත් බෙදලා තියෙන්නේ. එතකොට දැන් මහග්ගත සිත් කියලා කියන්නේ රූපාවචර අරූපාවචර කියන කොටස් දෙකේ ඇතිවෙන සිත් තමයි මහග්ගත සිත් කියලා කියන්නේ. උදාහරණයක් ලෙස ගත්තොත් දැන් රූපාවචර සිත් කියලා කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානය සිත්. කුසල් පැත්තෙන් ගන්න. එහෙනම් ဒုတိය ඥාන කුසල් සිත් කියන්නේ විතක්ක නැතුව විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိය ඥාන සිත්. හතිය ඥාන කොට ප්‍රීති සුඛ දෙකමයි වෙනවා. ඒකාග්‍රතා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත හතිය ඥාන සිත්. ඔය ආකාරයෙන් තමයි මේ සිද්ධික කුසල් පැත්තෙන් පහළ වෙන්නේ. ඒ වගේම විපාක පැත්තෙම ඒ විදිහට ඒ නමින්ම විපාක සිත් පහළ වෙනවා. විපාක සිත් පහළ වෙනවා. ඒ වගේම ක්‍රියා සිත් තියෙනවා. ඔන්න ඔය ටිකට තමයි මහග්ගත කියලා කියන්නේ. මහග්ගත කියන්නේ රූපාවචර අරූපාවචර ඒ සිත් වලට තමයි මහග්ගත සිත් කියලා කියන්නේ. ඒ ටිකේ දෙන චෛත්‍යික තමයි ස්වාමීන් වහන්සේ එදා විශේෂයෙන්ම විස්තර කරලා දුන්නේ. එතකොට මේ මහග්ගත සිත් වල තියෙන විශේෂ දෙයක් තමයි මේ සේරම සෝබන සිත්. මේවා හරිම ලස්සන තිරිසිදු සිත්. එතකොට ඒවා ඥාන සම්ප්‍රයුක්තවයි ලැබෙන්නේ. ඥාන සම්ප්‍රයුක්තව ලැබෙන නම් අපි දන්නවා ප්‍රඥා කියන චෛත්‍යය දෙනවා. ඒ වගේම අර අපි කලින් කිව්ව සෝබන සාධාරණ චෛත්‍යික 19ම මේ සිත් වල ඉඳලා. ඊට පස්සේ මොනවද ඊට පස්සේ කියන්නේ ඒත් එක්ක මොනවද ඉඳින්නේ? අර සර්වචිත්ත සාධාරණ චෛත්‍යය දෙනවා. ප්‍රකීර්ණක චෛත්‍යික එහා මෙහා වෙලා යදෙනවා. එහා මෙහා වෙලා යදෙනවා කියන්නේ හේතුව මේකයි. දැන් අපි බැලුවොත් දැන් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා ඒ ටිකනේ අපි ওই ධානවල මුලින්ම ගන්න පළවෙනි ධානය. දැන් බලන්න ඕවගේ වැඩිපුරම තියෙන්නේ ප්‍රකීර්ණ චෛත්‍යිකවල. බලන්න ප්‍රකීර්ණ චෛත්‍යික 6 තමයි විතක්ක විචාර අධිමොක්ඛ විරිය ප්‍රීති ඡන්ද කියන්නේ. හරි? එතකොට මේ ප්‍රීති කියන එක අපි දන්නවා යෙදෙන්නේ නැහැ එක්තරා අවස්ථාවකින් පස්සේ. අපි දන්නවානේ පළවෙනි සිතේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව පහම තියෙනවා. ඊළඟ සිතේ විතක්කේ නැහැ විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය. ඊළඟ සිතේ විතක්ක විචාර දෙකම නැහැ. ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය තියෙනවා. ඊළඟ සිතේ තියෙන සුඛ ඒකාග්‍රතාව විතරයි. ඒකට ඒකේ ප්‍රීතිය දෙන්නේ නැහැ. ඒ කියන්නේ අර ප්‍රකීර්ණක චෛතසික වල යෙදීම වෙනස් වෙනවා. විතක්ක විචාර කිනවා තියෙන්නේ නැහැ. ප්‍රීතිය කිනවා තැතම් පිටිය දෙන්නේ නැහැ. ඒක නිසා ඒ ආකාරයෙන් තමයි ඒ සිත් වෙනස් වෙන්නේ. ඉතින් ඒ වගේ චෛතසික ගැන යම් කෙනෙක් ඉගෙන ගන්නවා නම් දැන ගන්නවා නම් අන්න ඒ ආකාරයෙන් තමයි දැනගන්න වෙන්නේ ඒ චෛත්‍යක පිළිබඳ. ඉතින් ඒ ටිකත් මතක් කරන්න හිතුණා. අනිත් එක තමයි දැන් අපි මාර්ග සිත් ගත්තා. මාර්ග සිත් වල අපි දන්නවා දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව මාර්ගයක් ලබා ගන්න බැහැ. මාර්ග සිතක් පහළ වෙනකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ඒ අංග 8ම ඒ සිතේ ඇති වෙනවා. ඒ කියන්නේ මොකද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. එතකොට අපි බලන්න ඕනේ මෙන්න මේ 8 කොහොමද කොයි විදිහටද අපි මේක 8 යෙදෙනවා කියලා දැනගන්නේ කියලා. ඒ තමයි මාර්ග සිතක් ගත්තාම ප්‍රඥාව කියන එක යෙදෙන. අනිවාර්යයෙන්. ඉතාමත්ම ඉහළින් යෙදෙන දේ තමයි ප්‍රඥාව කියන්නේ. ඒක තමයි සම්මා දිට්ඨි කියන කොටස ඇරෙයි අපිට ගන්න මේ. සම්මා දිට්ඨිය යෙදුණා කියලා කියන්නේ මාර්ග මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ අංගය තමයි. සම්මා දිට්ඨිය කියන්නේ කොහොමද ප්‍රඥාව කියන චෛතසිකය තමයි ඒක ආවරණය කළේ. ඊළඟට සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන කොටස තමයි විතර්කයේ කියන චෛතසිකයෙන් කරන වැඩේ. සම්මා සංකප්පය පූර්ණ කරන එක තමයි විතර්කයෙන් ඒ සිතේ කරන්නේ. ඊළඟට සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා. සම්මා වාචා තමයි අර විරති සම්මා වාචා චෛතසිකය එතන යෙදෙන්නේ. දැන් මෙතනදී මේ මාර්ග සිතේ අනිවාර්යයෙන්ම මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන චෛතසික යෙදෙනවා. ඒක අර අපි කලින් කිව්ව ආකාරයට වඩා වෙනස් වෙන්න පුළුවන් කියලා අපි හිතුවා කලින් කිව්වනේ අර විරති යමක් කියන්න කටට ඇවිල්ලා කියන්න නැති තැනයි අපිට ඒක යෙදෙන්නේ කියලා. නමුත් මාර්ග සිත ගත්තාම මේ තුනම එකට යෙදෙනවා. ඒක තමයි හැකියාව ධර්ම නියාමය මේ මාර්ග සිතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යෙදීම නිසා මේ තුන අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඊළඟට සම්මා ආජීව සම්මා වායාම. සම්මා වායාම කියන තැන වීර්ය චෛතසික අපි දන්න ප්‍රකීර්ණ චෛතසික කොටේ තියෙන වීර්යනේ. ඒ කියන්නේ විතක්ක විචාර අධිමුඛ වීර්ය. පීතිචන්දර විරිය කියන එක තමයි සම්මා වායාමය කියတဲ့ ඉතිසිතේ ඉරෙන්නේ. ඊළඟ සම්මා වායාම සම්මා සති. සම්මා සති කියන තැන සතිචෛතසිකේ තමයි යෙදෙන්නේ. ඊළඟට තියෙන සම්මා සති සම්මා සමාධි. සම්මා සමාධි හැටියට යෙදෙන්නේ ඒකාග්‍රතා චෛතසිකේ. ඒතර සර්වචිත්ත සාධාරණ චෛතසික වල තියෙන ඒකාග්‍රතා චෛතසිකේ තමයි සම්මා සමාධි හැටියට එතන යෙදෙන්නේ. ඉතින් ඔය ආකාරයෙන් තමයි මාර්ග සිත්වල ඒ වගේම ඵල සිත්වල මේ ආර්ය අෂ්ටාංග මාර්ගය යෙදিলা තියෙනවා. එහෙමත් නැත්නම් ඒක ඊට අදාළ වෙච්ච චෛතසික ටික යෙදিলা තියෙනවා. මම හිතුවා අද ඒක පොඩ්ඩක් මතක් කරන්නම් කියලා. ඉතින් ඒක ප්‍රශ්නයක් ඇටියට මම හිතා ආර්ය මහත්මයා ඉදිරිපත් කරපු නිසා. ඒ පිළිබඳව යම් ගැටලුවක් හෝ අදහසක් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න අපි ඉදිරියට කතා කරමු. සුබ සර්ණයි. අකුසල් ගැන කතා කරනකොට අපි කිව්වා අකුසල් කෙරෙන්නේ එක්කෝ ලෝභ සිතක් පහළ වුණාම අපි දන්න එක අකුසල සිතක් කියලා ලෝභී තීන තැන තියෙනවා කිව්වා ලෝභයත් මෝහයත් එක්කම ලෝභ සිත අටම ගත්තොත් ඒ සිත අටේම ලෝභයයි මෝහයයි හේතු වශයෙන් යෙදෙනවා කියන්නේ. ඊළඟ ද්වේෂ සිත් ගත්තොත් අපි කිව්වා දෝෂයයි මෝහයයි නැත්නම් ද්වේෂයයි මෝහයයි දෙක එකට යෙදෙනවා කියන්නේ. ඊට පස්සේ මෝහ සිත් දෙක ගත්තොත් ඒ කියන්නේ උද්දච්ච සංප්‍රයුක්ත සිතත් විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතක් කියන දෙක ගත්තාම ඒකේ මෝහය පමණයි යෙදෙන්නේ හේතුවක් හැටියට කියන්නේ. එතකොට දැන් අපිට වසන්දි තීරණයක් තමයි මේ අකුසල් පැත්තේ අකුසල් සිත කියදෙන වැඩිම හේතු ගන්න තමයි දෙක. එක්කෝ ලෝභයයි මෝහයයි, එහෙම නැත්නම් ද්වේෂයයි මෝහයයි. නැත්නම් මෝහය තනියම එකක් හැටියට. ඒ කියන්නේ වැඩිම වැඩිපුරම යෙදෙන්නේ චෛතසික දෙකයි. නමුත් දැන් අපි මේ සෝබන පැත්ත බැලුවාම මේ අලෝභ අදෝස අමෝහ කියන අමෝහ කියලා කිව්වේ ප්‍රඥා චෛතසිකයනේ. එතකොට මේ අලෝභ අදෝස අමෝහ කියන තුනම යෙදෙනවා ප්‍රඥාවකින් යුතුව ඥාන සංප්‍රයුක්තව යම් කිසි කුසලයක් කරනවා නම් ඒ අවස්ථාවේදී මේ තුනම යෙදෙනවා. ඒකට අපි කියනවා ත්‍රි හේතුක කුසලයක් කියලා. මොකද ත්‍රි හේතුක කුසලයක් කියලා කියන්නේ මේ හේතු අලෝභ අදෝස අමෝහ කියන හේතු තුනම ඒ සිටියේ යෙදෙන නිසා අපි කියනවා ත්‍රි හේතුක කුසලයක් කියලා. දැන් යම් කිසි විදියකින් යම් කෙනෙක් ප්‍රඥාව යෙදෙන්නේ නැතිව කුසලයක් කරනවා. ඒක මොකද කියන්නේ? කොයි වගේ කුසලයක්ද? දෙකින් අපි හිතමුකෝ නොතේරෙන කෙනෙකුට කියලා යමක් යම් කුසලයක් කරා කියලා. කුඩා දරුවෙකුට කියලා මලක් පානක් පූජා කරා. නැත්නම් ස්වාමීන් වහන්සේ කෙනෙකුට වැන් දෙව්වා. ඒ වගේ දේවල් කරනකොට එතනදි සිද්ධ වෙන්නේ කොහොමද? ප්‍රඥාවක් නැහැ. හරියටම ඒකේ දැනීමක් නැහැ මොකද්ද මේ කරන්නේ කියලා. ඒකෝට ප්‍රඥාව කියන චෛතසිකය යෙදෙන්නේ නැති අවස්ථාවලදී අලෝභ අදෝස කියන චෛතසික දෙක විතරක් යෙදෙනවා. එතකොට අපි ඒකට කියනවා ද්වි හේතුක කුසලයක් කියලා. එතකොට කුසල පැත්තෙන් ගත්තොත්, සෝබන පැත්තෙන් ගත්තොත් ත්‍රි හේතුක තියෙනවා, ද්වි හේතුක තියෙනවා. ඉතින් ඒකත් මතක් කරන්න හිතුණා. ඒකත් නිතර අහන දෙයක්. මොකක් හරි දන්නවත් ඇති. නමුත් මේ මතක් කිරීමක් පමණයි. ඒ ආකාරයෙන් ඒ ටිකත් තේරුම් ගන්න එක හොඳයි කියලා හිතුණා. ඉතින් මෙතනදී දැන් අපි කතා කරේ දැන් පဋාණේ කතා කරනවා, කතා කරන හේතු ගැන කතා කරනවා. එතකොට අපි දැන් දන්නවා ඥාන සංප්‍රයුක්ත කියලා සිත්වල ඒ කුසල කියන්නේ අලෝභ අදෝස සමෝහ කියන චෛතසික තුනම හේතු වශයෙන් යෙදෙනවා. ඊළඟට අපි හිතුවොත් එහෙම ඥාන විප්‍රයුක්ත කියන තැන්වලදී ප්‍රඥාව යෙදෙන්නේ නැති හින්දා අලෝභ අදෝස කියන හේතු දෙක විතරක් යෙදෙනවා. එතකොට ප්‍රත්‍ය උත්පන්න ධර්ම හැටියට මොකද්ද වෙන්නේ? ප්‍රත්‍ය උත්පන්න ධර්ම වෙන්නේ ඒ සිතේ යෙදෙන අනිකුත් ශුද්ධ වශයෙන්ම ගත්තොත් එහෙම දැන් අලෝභ අදෝස සමෝහ තුනම යෙදෙන තැනකදී අපි අර පළවෙනි සිත ගත්තාම එතෙන්දී ඒ තුන හැර ඉතුරු ටික සේරම ප්‍රත්‍යොත්පන්න චෛතසික හැටියට සඳහන් කරා ස්වාමීන් වහන්සේ. හැබැයි එතෙන්දී මතක තියාගන්න ඕන දෙයක් තමයි ඒ තුන වෙන් කරාට ඒ වෙන් කරන්නම අමාරුයි කියලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් සඳහන් කරා එතෙන්දී. මොකද අලෝභය අදෝසයටයි ප්‍රඥාවටයි උපදින්න ප්‍රත්‍ය වෙනවා. කියන්නේ අලෝභය කියන එක අදෝසයයි අමෝහයයි උපදින්න ප්‍රත්‍ය වෙනවා ඒ සිද්දේ. ඒ වගේම අදෝසය කියන එක අලෝභයයි අමෝහයයි උපදින්න ප්‍රඥාවයි. අමෝහය කියන එක අලෝභයයි අදෝසයයි උපදින්න එකිනෙකාට ප්‍රත්‍ය වෙනවා. ඒක නිසා අපි සාමාන්‍ය පොත්පත්වල බැලුවොත් සියලුම චෛතසික ඒ සෝබන චෛතසික ටිකේ ඒ තියෙන අලෝභ අදෝස අමෝහ කියන ටික අයිති වෙලා තියෙනවා ප්‍රත්‍යොත්පන්න ධර්ම වලට. ඒක එකිනෙකට උදව් කරන හින්දා. සුද්ධ වශයෙන් ගත්තොත් ඒ තුන අයින් කරලා කියන්න පුළුවන්. හැබැයි ඒකට අපි ක්වොලිෆයි කරන්න ඕනේ මේ තුන අයින් කරලා යද්දී කියන්නේ කියලා. එහෙම නැත්නම් ඒකේ ෆැට් ලෙවලි තියෙන නිසා. ඊළඟට තමයි මේ සිත් ඇති වෙනකොට මේ ඇති වෙනවනේ රූප. අපි දන්නවා සමහර සිත් තියෙන රූප ඇති කරන්න හැකියාවක් නැති. ඒ තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියලා පහක් කිව්වට සිත් 10ක් තියෙනවා. අකුසල පැත්තෙන් 5යි, කුසල විපාක පැත්තෙන් 10යි, කුසල විපාක පැත්තෙන් 5යි, කුසල විපාක පැත්තෙන් 5යි 10යි. ඒ සිත් 10ටම බෑ රූපෙ උපදවන්නේ. ඒ වගේම රහතන් වහන්සේගේ චුතිචිත්තයට රූප උපදවන්න බෑ. ඒ වගේම තමයි අරූපී සිත්වලට. ඒ කියන්නේ අපි කියවනේ අර මහග්ගත සිත්වල අරූපී ධ්‍යාන සිත් තියෙනවානේ. කුසල විපාක ක්‍රියා කියලා ඒවටත් බෑ රූප නිපදවන්නේ. ඒ ටික කරනම අනිත් සෑම සිතකින්ම රූප නිපදවනවා. එතකොට ඒ රූප කොටසුත් ප්‍රත්‍යুৎපන්න ධර්ම වෙනවා. මේ ප්‍රඥේ මේ හේතුන් අලෝභ අදෝ සමෝහ කියන හේතුන් ප්‍රත්‍ය වෙලා තමයි කරන්නේ. දැන් එක එක සිත් ගන්නකොට ඒ සිතේ දෙන හේතුන් නිසා ඒ සිත ඇති වෙනවා. ඒ සිත නිසා නැවත රූප ඇති වෙනවා. එතකොට ඒ ප්‍රත්‍යুৎපන්න ගණයට ප්‍රත්‍යুৎපන්න ධර්ම වලට ඒ චිත්තජ රූප ටික අයිති වෙනවා. ඉතින් ওই ටික තමයි මට කෙටියෙන් මතක් කරන්න තියෙන්නේ. අපිට ওই පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරමු. කොහොමරි මයෝ මෙන්නම් කල්‍යාණ මිත්‍රින්ට ඉතිරි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මේක අඩුම ගානේ තරමක හෝ ප්‍රයෝජනයක් වුණාද කියන එකක් දැනගන්න කැමතියි. ඒ පිළිබඳව අදහසක් දක්වන්න තිරුවන් සර්. ලස්සන ජත්පාත්‍ය කර්ණාටක පැහැදිලි වුණා. මේ ඉදිරියට දැන් පැහැදිලි කර මේ රූප උපදවන මේ කොටල කොටම චක්කු විඥාන සොසු විඥාන ගාන විඥාන ඒ පහයි 10 එකම දෙපස් විඥානේ කියන්නේ. අන්තරය ඔකේක තමයි ඒක දෙපස් විඥානේ කියලා කියනවා. ද්විපංච විඥාන කියනවා. ඒවට බෑ රූප නිපදවන්න. එතකොට ඒ ටික හැරලා තමයි අපි කතා කරන්නේ. ඒ ටිකත් අර රූප නිපදවන්න නැති සිද්ධාන්තවලට තමයි දාන්නේ. ඉරුවත්. තවත් කාට හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවද? තෙරුවන් සරණයි ජාන් මහත්මයා. මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් ශෝභන සාධාරණ මේ කාය ලහුතා චිත්ත ලහුතා කම්මඤ්ඤතා ඒ චෛතසිකයි මේ රූප ගණයේ තියෙන විකාර රූප යර්ථ ලහුතා මොදිතා කම්මඤ්ඤතා ඒ අතර සම්බන්ධය තියෙනවද කියලා දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේක කොහොමද ප්‍රශ්නයක්? මොකද එතනදිත් අපිට හම්බ වෙනවා ලහුතා රූප මුදුතා රූප කම්මඤ්ඤතා රූප කියලා කොටස් තුනක්. එතන ඇත්තටම රූප වල තියෙන ලක්ෂණ ටිකක් තමයි එතන කතා කරන්නේ. එහෙමත් නැත්නම් අපි ගත්තොත් එහෙම කෙනෙක් භාවනා කරන අවස්ථාවක් ගත්තොත් එහෙම යාගේ බොහොම ලහුතා කියන්නේ නිබර ගතියක් ඇති වෙන විදිහ. ඒ වගේම හොඳ ආහාර පාන යෙදුන වෙලාවක ඍතුජ වශයෙන් චිත්තජ වශයෙන් ඒ ආකාරයෙන් ඒ කයේ ඇතිවන රූප ඒ ගති ලක්ෂණ ගන්නවා. කාය මුදුතා කියලා මෘදු ගතියක් ඇති වෙනවා. ඒ ආහාරය හරියට ලැබුණොත් ඒ වගේම යාගේ සිතේ ඇතිවෙනවා නම් යම්කිසි සිත් නිසා හොඳ ප්‍රසන්න ගතියක් ඇතිවෙනවා නම් ඒකොට ඒ අවස්ථාවේදී ඒ රූපවල තියෙන ලක්ෂණත් ඇති රූපත් ඇති වෙනවා. මෙතන හැබැයි කතා කරන්නේ නමින්ම තිබුණාට මෙතන කතා කරන්නේ සිත් සහ චෛතසික පිටපත්. ඒකෝට අපි දන්නවා මේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන ඒ වචන තුනෙන් රූප ගැන කතා කරනවා, ඒ වගේම චෛතසික ගැන කතා කරනවා, සිත් ගැන කතා කරනවා. ඉතින් අර රූප 28 ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන්නේ ඒ රූප වල තියෙන ඒ ලක්ෂණය. මෙතන කතා කරන්නේ චෛතසික සහ සිත් තුළ තියෙන ඒ සමාන වූ ලක්ෂණ. තෙරුවන් සරණයි. බොහොම පිංජන් මහත්මයා. හතේ මම හිතනවා එහෙනම් අපි තරමක් දුරට අද කරුණු ටිකක් මතු කරගත්තා. ඉතින් මේ කරුණුත් ඇත්තටම උදව් වෙයි හැමෝටම ඉදිරියට තියෙන කරුණුත්. ඒ වගේම ස්වාමීන් වහන්සේ පසුගිය දවසේ කියන සඳුදා දවසේ අපිට වන්නපු කරුණු තව තවත් අහලා ඒක අවබෝධ කරගන්න මම හිතනවා අද කරපු සාකච්ඡාවත් යම් ප්‍රමාණයකින් උදව් වෙයි කියලා. එහෙමනම් මම යෝජනා කරනවා අපි මෙතනින් අද සාකච්ඡාව නිමා කරමු කියලා. ඊගෙන අදහසක් තියෙනවද? එහෙම කරමු. හොඳයි නේද? එහෙමනම් ඔව් පොඩි ප්‍රශ්නයක් අහන්නද ජාන්මාත්? අහන්න. ඔබතුමා මේ අදක් කිව්ව ආකාරයට මේ සිත් වල මේ අසිතුප්පාද සිත කියන එක අපි කල්ුත් දැනගෙන තියෙන මේ රහසක් මහන්සියලට ඇති වෙන බවයි. තවත් මේ සමහර තියාස් අපි කලින් ඉගෙන ගත්තේ රහතන් වහන්සේලාට ඇති වෙන බවයි. මම මේ සතර ධර්ම දේශනාවක ඇහුවා මේ කාමවච සිත් වෙත්ම සාස්මන්ත ඇති වෙන බැරි බව. නමුත් දැන් මේ අපි කියන මේ කියත් මේ පාත් දත් කියන්නේ කාමවච පොඩි ඒ වහන්සේ නතර මේ මසයිව ජාන්තක සමාජ වෙත් නැති නැත්නම් දැයි අපිට අවසාන කොටස නම් නැතුව ගියා නම් මට තේරුණා ඔබතුමා කියපු එක. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් රහතන් වහන්සේටත් දැන් අපි හිතමුකෝ දැන් යමක් දකින්නවා කියන තැන යමක් දකින්නවා කියන තැනදී අනිවාර්යයෙන්ම පංචද්වාර ආවර්ජන සිත ඇති වෙන්න ඕනේ. පංචද්වාර ආවර්ජන සිත කියලා කියන්නේ මානසිකාරය කියන එකටම වචනයක්. එතකොට ඒක ඇති වෙන්නේ නැතුව යම් වර්ණ රූපයක් දැකීමට හැකියාවක් නැහැ. එහෙමනම් ඒක එකක්. ඊළඟ තමයි අපි සාමාන්‍යයෙන් කතා කරනකොට වොත්තපන සිත කියලා කතා කරනවා පංචද්වාරික සිත්වලදී. ඒ කියන්නේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණක් ගන්න අවස්ථාවලදී ඒ අදාළ විඥානය පහළ. උදාහරණයක් විදිහට චක්ක විඥානය පහළ වුණාට පස්සේ සම්පටිච්ඡේ අරමුණ පිළිගන්නා සිත. ඊට පස්සේ සම්තිරණ සිත. අරමුණ සොයා බලනා සිත. ඊළඟට තියෙනවා වොත්තපන සිත. අරමුණ විනිශ්චය කරන සිත. අරමුණ විනිශ්චය කරනවා කියලා කියන්නේ යෝනිසෝ මානසිකාර්ය අයෝනිසෝ මානසිකාර්ය කියන එක දෙක යෙදෙන්නේ ඔන්න ඔය අවස්ථාවේ. එතකොට යෝනිසෝ මානසිකාර්ය යෙදෙනවා නම් ඒක කුසල වූ ක්‍රියාපැත්තට යනවා. රහතන් වහන්සේ කියන ක්‍රියා සාමාන්‍ය රහත් නොවු කෙනෙක් නම් කුසල පැත්තට යනවා. ජවන් සිත් ඇති වෙනවා. ඉතින් ඒ යනෝ බලනකොට ඔය රහතන් වහන්සේට එතකොට పంచద్వారావర్జన సిత කියනකත් ඇති විය යුතුයි මනෝද්වාරావర్జన సిత කියනකත් ඇති විය යුතුයි සිනහ වෙන අවස්ථාවලදී අපි දැනගෙන තිනව අර මද සිනහාවක් පාන අවස්ථාවලදී ඒ සෝමනස්සාගත හසිතුත්පාද සිතත් ඇති විය යුතුයි මේක තමයි දැනට අපි ඉගෙනගෙන තියෙන විදිහට නම් විස්තර කරන්න පුළුවන් මම දන්නේ වෙන අර්ථයකින් ඒ දෙක කිව්වද කියලා ආපාරක් අහලා බලන්න එක මේ හොඳින් ඒක අහලා බලලා මේ තේරුම් ගන්න බලමු. මේ විදිහට තමයි අපිට ජිනලංකාර ස්වාමීන් වහන්සේ කියලා දීපු විදිහටත් ඒ වගේම අභිධර්මාර්ථ සංග්‍රහය පොතේ තියෙන පිළිවෙලටත් තේරුම් ගන්න තියෙනවා. තේරුම් ගන්න නැහැ. හතයි එහෙනම් අපි අද දවසේට මේ දහම් කරුණු සාකච්ඡාව මෙතනින් නිමා කරමු. හෙට බොහෝ විට ස්වාමීන් වහන්සේ අපිට සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා. මම ඉදත් පොඩ්ඩක් පටක් කළා ස්වාමීන් වහන්සේ බ්‍රහස්පතින් අපි බලාපොරොත්තු වෙන බව දන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ බොහොම කරුණාවෙන් සම්බන්ධ වෙනවා. ඒක නිසා මම හිතනවා හෙට සුපුරුදු වේලාවට අපි නැවත හමුවෙන්න බලාපොරොත්තු වෙන ඉන සමු ගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. I'm not sure if that's my feeling.